පාලිමේන්තුවේ පළවෙනි පේලියේ ආසන හම්බු වෙන්නේ පාලිමේන්තුව පිළිගත් දේශපාලන පක්ෂවල නායකයන්ට පමණයි. ඒතකොට පාලිමේන්තුව උදාහරණයක් වශයෙන් පිළිගන්න තියෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය පමණයි. ඒතකොට එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් එක ආසනයක් අපි වෙන් කරනවා පළවෙනි පේලියේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය තුල ඉන්න පක්ෂවලට පළවෙනි පේලියේ ආසන වෙන් කරන්න බෑ. පාලිමේන්තුව පිළිගත් දේශපාලන පක්ෂ නායකයන්ට පළවෙනි පේලියේ වෙන් කරනවා. ඊට පස්සේ ජේෂ්ඨත්වය යනවා. පසුගිය කාලේ ඒ නීතිය උල්ලංඝනය කරලා තියෙනවා. පාලිමේන්තුව නොපිළිගත් දේශපාලන පාලිමේන්තුවේ නීති රීති උල්ලංඝනය කරමින් ආසන වෙන් කෙරුවා. ඒක වැරදි.